උපකාර වේවා නමස්කාර වේවාදම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, කලාතුරකින් මිනිසෙකුට ලැබෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් ගැන අසන්නට ලැබීම. ඒ වගේම කලාතුරකින් ලැබෙන දෙයක් බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ධර්මය කුමක්ද කියලා පැහැදිලිව අසන්නට ලැබීම. ඒ වගේම කලාතුරකින් තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝරත්නය ගැන අසන්නට ලැබීම. කලාතුරකින් ලැබෙන මේ ධර්මය සංසාරයේ ඇවිදගෙන යන කෙනෙකුට අහන්න ලැබෙනවා. ධර්මය අහන්න ලැබුණාම ඇතිවන පළවෙනි එක තමයි සිත පහදිනවා. ධර්මය ගැන ඇතිවෙන චිත්ත ප්‍රසාදයට තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ සිත පහදවා ගැනීම කියන එක හැමෝම කරන්නේ නැහැ. හැමෝටම කරන්නත් බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සිත පහදවා ගත්තහම තමයි සරණ යන්නේ. එතකොට මේ ධර්මය ගැන සිත පහදවා ගත්ත කෙනා සිත පහදවා ගන්න නම් ඒ අහන ධර්මය ගැන නුවණින් මෙනෙහි කරන්නට ඕනේ, විමසන්නට ඕනේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. දේවානම්පියතිස්ස රජතුමාට චූලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළා. දීප භාෂාවෙන්, පාලියෙන් නෙමෙයි දේශනා කළේ, ඒ කාලේ කතා කරපු භාෂාවෙන්. එතකොට රජ්ජුරුවන්ගේ හිත පැහැදුනා. සරණ ගියා. ඊට පස්සේ රජ මාලිගාවේදී ධර්මය කියා දුන්නා. විමානවත්තු, පේතවත්තු විස්තර කළ දුන්නා. අනුලාභිසු ප්‍රධාන අන්තප්පුරේ ස්ත්‍රීන් 500ක් ඒ ධර්මයට පැහැදුනා. කොච්චර පැහැදුනාද කියන්නේ, මොකද වුනේ? ඒ අනුලාභිසු ප්‍රධාන 500ක් අන්තප්පුර බිසවුන් වහන්සේලා මොකද කිව්වේ? අපිට පැවිදි වෙන්න ඕනේ කිව්වා. ඊට පස්සේ උපාසිකාරාමයක් කළා. සංගමිත්තා භික්ෂුණීන් වහන්සේ වඩම්මවාගෙන එන එක, සීමා බෝධි ශාඛා වඩම්මවාගෙන එන කරුණට අරිට්ඨ ඇමතිවරයා අපිටත් කළේ. එයා පොරොන්දුවක් ගත්තා රජතුමාගෙන්. දේවයන් වහන්සේ, මම ගිහිල්ලා ඇවිල්ලා මට මහාන වෙන්න ඕනේ. වර්තමාන හිම එකක් වුණා නම් ඉඳලා ඉවරයි. මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ශාවකෙක් කියාගෙන නන්න අන්තපුරේම මහාන කළා කියලා. අන්න ඇමතිවරු ඔක්කොම අතහැරලා දාලා මහාන වෙනවා කියයි. මෙන්න නැති වෙනවා කියයි. ජාතිය බෝ වෙන එක නැවතුණා කියයි. ඒ මොකද හේතුව? අසත්පුරුෂය මේ යුගයේ බහුලයි. හිත පහදින්නේ නැහැ ධර්මයට. ධර්මය කරා යනකොට ඒ ධර්මය කරා යන කෙනා තුල ගතිගුණ තියෙනවා, පිහිටන් ගතිගුණ. පළවෙනි එක තමයි නුවණින් මෙනෙහි කිරීමේ කුසලතාවය. දෙවෙනි එක තමයි සත්පුරුෂකම. තුන්වෙනි එක තමයි කෙලෙහි ගුණ. මේ තුන වෙන් කරන්න බෑ. යම් කිසි කෙනෙක් කෙලෙහි ගුණ දන්නවා නම් එයා සත්පුරුෂයෙක්. යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙක් නම් එයා නුවණින් කල්පනා කරන කෙනෙක්. යම් කිසි කෙනෙක් නුවණින් කල්පනා කරන කෙනෙක් නම් එයා සත්පුරුෂයෙක්. යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙක් නම් එයා කෙලෙහි ගුණ දන්නා කෙනෙක්. මේ විදිහට මේ තුන එකට තියෙන්නේ. අපිට පේනවා සමාජයේ එක එක්කෙනා කියාගෙන යන දේවල් බැලින්නම් අනේ සත්පුරුෂය අඩුවිනේ. නෝනින් කල්පනා කරන අඩුවිනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ අසත්පුරුෂයෙක්ද සත්පුරුෂයෙක්ද? සත්පුරුෂයා විතරයි මේ ධර්මය අවබෝධ කරන්නේ. මා පළමුවෙන් මේක කියන්නේ අසත්පුරුෂයන්ගේ කියුම් කෙරුම් ගණන් ගන්න ඕනේ නැහැ කියන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ධර්මයේ ආර්ය ශ්‍රාවකයා තෝරන්නේ කොහොමද? සත්පුරුෂානං දස්සාවි. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ. සත්පුරුෂයන් අඳුනනවා. සත්පුරුෂ ධර්මයේ දන්නවා. සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ ලෝක සත්‍යාව සසර දුකින් එතෙර කරවලා පිරිනිවන් පාල අවුරුදු 2500කුත් ගිහිල්ලා අසත්පුරුෂයන්ගෙන් නිඳා පහස අදත් විඳින්නේ නැද්ද? අදත් අසත්පුරුෂයන්ගෙන් නිඳා පහස විඳිනවා. යසෝදරාත් පිරිනිවන් පාලා ඉවරයි. රාහුලත් පිරිනිවන් පාලා. නන්ද කුමාරයත් පිරිනිවන් පාලා. ඒ උත්තමයන්ගේ නම් ඈදගෙන අදත් නිඳා කරනවා. එතකොට මේ අසත්පුරුෂයා කියන එක්කෙනාට මේ බෞද්ධ කතාවක් නෑ. බෞද්ධයෝ වැඩපුර ඉන්නවනේ ඔයගොල්ලෝ. අසත්පුරුෂයා තමයි මේව කරන්නේ. එතකොට අසත්පුරුෂයාට හිත පහදින්නේ නෑ. බුදු කෙනෙකුගේ ධර්මයක් ඇහෙනකොට අසත්පුරුෂයාට හිත පහදින්නේ නෑ. අසත්පුරුෂයා හොයන්නේ අපහදින්න තැනක්. පහදින්න තැනක් නෙමෙයි. අසත්පුරුෂයා අපහදින්න තැනක් හොයාගෙන ඒ දේ උපුටා ගන්නවා. අරගෙන නිඳා කරක යනවා. මේ නිසා මේක මේ ලෝකේ තියෙන එකක්. ඒතර අපට ඕන කරන්නේ අසත්පුරුෂයාගේ ලක්ෂණේ නෙමෙයි. අසත්පුරුෂයාගේ ලක්ෂණේ මොකද්ද? සත්පුරුෂයන් අඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්නට දක්ෂත් නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. එතකොට සත්පුරුෂයන් අඳුනා ගන්න මම මේ සත්පුරුෂයෙක් ගැන සත්පුරුෂයෙක් ධර්මයේ කෙරෙහි පැහැදිච්ච ආකාරය ගැන විස්තර කරන්නයි අද මා කල්පනා කළේ. මේ සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ තියෙන්නේ. මේ දේශනාවේ නම කුණ්ඩලීය සූත්‍රය. කුණ්ඩලීය සූත්‍රය. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සාකේත කියන නගරේ අංජන වනය කියන මිගදායේ. මිගදාය කිව්වේ මුවන්ට අභය භූමියක් වෙච්ච අංජන වනයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. කුණ්ඩලී කියලා තාපසේ කුණ්ඩලිය කුණ්ඩලිය කියලා තාපසෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා ආරංචි වෙලා ඒ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට අංජන වනයේට ආවා. බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමීචි කතාබස් කළා. ඊට පස්සේ මෙයා කියනවා භවත් ගෞතමයන් වහන්සේ මම මේ ආරාමවල ඇවිද ඇවිද ඉන්න එක්කෙනෙක්. විහාර ආරාමවල ඇවිද ඇවිද ඉන්න එක්කෙනෙක්. මම පිරිස් අතරේ හැසිර හැසිර ඉන්න එක්කෙනෙක්. ස්වාමීනි මම මේක බවත් ගෞතමයන් වහන්සේ මම මේකයි කරන්න කියන්නේ. මම උදේට කෑම කනවා. ඊට පස්සේ මම පිටත් වෙනවා. මම පිටත් වෙනවා මේ ආරාම ගානි තවුසන් පිරිවැජියන් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඉන්න ආරාම ගානි මම පිටත් වෙනවා. ඒ අය ධර්ම සාකච්ඡා කරන බණ භාවනා කරන උයන් තියෙනවා. මං ඒවටත් යනවා. ගියහම මට දකින්න ලැබෙනවා වාද විවාද කිරීමට දතකට මැදගෙන ඉන්න අය. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසයන් කැමති අවබෝධ කරන්න නෙවෙයි. කැමති මොකද්ද? වාද කරන්නයි. මොකද හේතුව? මාන්නේ. වාද කර කර ඉන්නයි කැමති. මන් දන්නවා. නුඹ දන්නේ නැහැ. මටයි තේරෙන්නේ. නුඹට තේරෙන්නේ නෑ. මේ වගේ කීකෙ ඉන්න තමයි කැමති. ඉතින් කියනවා මෙහෙම මේ වාද විවාද පිණිස දතකට හොඳට උරච්චි කරගෙන ඉන්න අය දකින්න ලැබෙනවා. මේගොල්ල මේව මෙහෙමයි වාදවලින් නිදහස් වෙන්නේ. මේ පස්සට මේකයි දෙන්න තියෙන උත්තරේ. මෙන්න මේ විදිහට වාද කර කර ඉන්න අය දකින්න ලැබෙනවා කිව්වා. ඔබ වහන්සේ වැඩ ඉන්නවා මට ආරංචි වුණා. මම මේ ආවේ ඔබ වහන්සේ අරගොල්ලෝ මේ වාද විවාද කිරීමේ ආනිසංසනේ දැක දැක ඉන්නේ. ඔබ වහන්සේ දැක දැක ඉන්නේ කවර ආනිසංසයක්ද කියලා දැනගන්නයි මම මේ ආවේ. එතකොට මෙයා මේ බුද්ධ ශාසනයට එන අලුත් අමුත්තෙක් නෙමෙයිද? අලුත්ම අමුත්තෙක්. බලන්න බුදුරජාණන් වහන්සේ මේ උත්තරී ලස්සන උන්වහන්සේ දේශනා කරනවා කුණ්ඩලිය. තථාගතයන් වහන්සේ මේකේ ආනිසංසයක් දකිනවා. ඒ වාද විවාද නෙවෙයි. ඒ තමයි විද්‍යා විමුක්ති ඵල. මොකද්ද මේ ධර්මීය ආනිසංසය? විද්‍යා විමුක්ති නමැති ඵලේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ඒ විද්‍යා විමුක්ති නමැති දෙක ඉලක්ක කරගෙන තමයි උන්වහන්සේගේ ධර්මය දේශනා කරන්නේ. දැන් මේ ධර්මය ගැන කිසිවක් නොදන්න කෙනෙකුට උන්වහන්සේගේ ඉලක්කය කියනවා. මෙන්න මේකයි කියන ඉලක්කය. මොකද්ද මේ විද්‍යා විමුක්ති කියන්නේ? විද්‍යා කියන්නේ විද්‍යාව. සයන්ස් නෙවෙයි. විද්‍යාව කිව්වේ මෙතන මොකක්ද? සයන්ස් නෙවෙයි. මෙතන විද්‍යාව කිව්වේ විද්‍යාව. මොකක්ද ඒ විද්‍යාව? දුක්ඛේ ඥානං. දුක්ඛාරි සත්‍ය ගැන ඥානය. දුක්ඛ සමුදය ඥානං. දුක හට ගැනීම ගැන ඥානය. දුක්ඛ නිරෝධේ ඥානං. දුක් නිරුද්ධ වීම ගැන ඥානය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානය. මේ ඥානයේ තියෙනවද සයන්ස් වල? එහෙනම් සයන්ස් වල තියෙන අවිද්‍යාව. හරියට පැහැදිලි කරගන්න නිවැරදිව. සයන්ස් කියන්නේ අවිද්‍යාවට කියන නමක්. එතකොට සයන්ස් කියලා අපි බටහිර සුද්ධංගෙන් ලැබිච්ච මේ දැනුමට විද්‍යාව කියපේක මා හිතන්නේ මේ රටේ මිනිස්සුන්ට වෙච්ච ලොකු වැරද්දක්. සයන්ස් වල තියෙන්නේ ආරි පරිේශණයක්ද අනාරි පරිේශණයක්ද? ආරි පරිේශණයක් නැහැ. ආරි පරිේශණේ තියෙන්නේ කුමක් පිණිසද? ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් නිදහස් වීම පිණිස. අන්නේ ආරි පරිේශණය බුදුරජාණන් වහන්සේ කළා. ඒ ආර්ය පරිශ්‍රණය කිරීම නිසා උන්වහන්සේට පහළ වුණා විද්‍යාව, අවබෝධ කරගත්ත විද්‍යාව. ඒ විද්‍යාව උන්වහන්සේ ත්‍රිවිද්‍යාව හැටියට පෙන්නවා. පුබ්බේ නිවාසානුසුති ඥානේ, චුතූපපාත ඥානේ, ආසවක්ඛේ ඥානේ. ආසවක්ඛේ ඥානෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව මුදුන්පත් වෙන්නේ. සයන්ස් වල හිම එකක් නැහැ. ඒක තියෙන්නේ අනාර්ය පරිශ්‍රණය. ඒක ආර්ය වූ පරිශ්‍රණයක් නෙමෙයි. ඒක තියෙන්නේ මේක එක දේවල් ගැන සදාචාරයක් නැති, මානව දයාවක් නැති, අවසානයක් වෙන්නේ නැති පරිශ්‍රණයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පරිශ්‍රණය එහෙම නෙමෙයි. උන්වහන්සේ ආර්ය පරිශ්‍රණයක් කළ විද්‍යා විමුක්ති ඵල අනුසස් කොට තියෙනවා. ඒක උන්වහන්සේට විතරක් නෙමෙයි, ලක්ෂ ගණන් මිනිස්යන් ඒක අද්දුටුවා. රහතන් වහන්සේ බවට පත් උනේ නැද්ද? පත් උනා. ඒ විද්‍යා විමුක්ති ඵල අනුසස් ශ්‍රාවක පිරිස ගත්තා. එහෙනම් මේ පරිශ්‍රණය මුදුන්පත් කරගත්ත මේ ජීවිතය තුලම ආයි වෙනත් පරිශ්‍රණයකට ඉඩ නොතබා. ඉතින් මේ විද්‍යාව චතුරාර්ය සත්‍ය අවබෝධය යම් තැනක නැද්ද? එතනට කියන්නේ අවිද්‍යාව කියලායි. මොකද අවිද්‍යාව දුක්ඛේ අඥානං, දුක්ඛාරි සත්‍ය නොදැනීම. දුක්ඛ සමුදය අඥානං, දුක හට ගැනීම ගැන නොදැනීම. දුක්ඛ නිරෝධේ අඥානං, දුක නිරුද්ධ වීම ගැන නොදැනීම. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං, දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නොදැනීම. සයන්ස් වල තියෙනවානේ මේ අනවබෝධි ආර්ය සත්‍ය නැහැ මේකේ. ඒ නිසා මේ මුළු ජීවිත කාලෙම විද්‍යාගාරයක් ඇතුළේ ඉඳලා එහෙමම මලත් ආර්ය සත්‍ය කරා යන්නේ නැහැ. ඇයි ඒ? මේ පරිේශණය අනාර්ය පරිේශණයක්. ඒ නිසායි අනාර්ය පරිේශණයක් සදාචාරයක් නැති, මානව දයාවක් නැති, අවසානයක් නැති අනාර්ය පරිේශණයක් එක්ක ආර්ය පරිේශණිය ගැළපීම කියන්නේ ඊළඟ විද්‍යාව. ඒ නිසා හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කෙනෙකුට ඇති වෙනවා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන්. සත්‍ය ඥාන කිව්වේ මේ දුක ආර්ය සත්‍යයක්. දුක හට ගැනීම ආර්ය සත්‍යයක්. දුක නිරුද්ධ වීම ආර්ය සත්‍යයක්. මේ දුක නිරුද්ධ වෙන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය සත්‍යයක් කියලා ඇති වෙන අවබෝධය. ඒකට තමයි සෝතාපන්න වෙනවා කියන්නේ. එයාගේ සම්මා දිට්ඨිය ඇති වෙනවා. එතන ඉඳලා එයා මාර්ගය පුරුදු කරනකොට මේ එක එක ආර්ය සත්‍යයට කරන්න ඕන දේවල් අවබෝධ කරගන්නවා. දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළ යුතු එකක්. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය ඔව් නැති කර දැමිය යුතු, ප්‍රහාණය කළ යුතු එකක්. තණ්හාව. දුක්ඛ නිරෝධේ නම් වූ ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතු, අධ්‍යක්ෂ යුතු එකක්. තණ්හාව නිරුද්ධ කළ බව. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් වූ ආර්ය සත්‍ය සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කළ යුතුයි කියලා එක එක ආර්ය සත්‍යයට කළ යුතු කෘත්‍යය. කෘත්‍යය කිව්වේ කළ යුතු දේ. අවබෝධ කරගන්නවා අර සත්‍ය ඥානෙට ආපු එක්කෙනා. ඊට පස්සේ ඒ කෘත්‍ය උදෙසා ධර්මයේ හැසිරෙනවා. දුක අවබෝධ කිරීම පිණිස, දුක්ඛ සමුදය ප්‍රහාණය කිරීම පිණිස, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම පිණිස, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කර ගැනීම පිණිස කැප වෙනවා. එතකොට මොකද වෙන්නේ? දුක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්නවා. දුක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්නවා. ඒක තමයි කෘතඥානය. ඒකල්ලා ඉවරයි. දුක සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නවා. දුක්ඛ සමුදය දුක හටගන්න හේතු වෙච්චදී සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරනවා. දුක්ඛ නිරෝධය ඒ කියුවේ අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනම නිරුද්ධ වෙන බව සම්පූර්ණයෙන්ම තුනම නිරුද්ධ කරපු බව සාක්ෂාත් කරගන්නවා. අත්දකිනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සීල සමාධි ප්‍රඥා වලින් සම්පූර්ණ කරගන්නවා. භාවනා වශයෙන් සම්පූර්ණ කරගන්න. ඒක මොකද්ද? කෘතඥාන. එතකොට රහතන් වහන්සේ. කෘතඥානි තියෙන්නේ කාටද? රහතන් වහන්සේට. අන්න විද්‍යාව. විමුක්ති කියන්නේ විද්‍යාවට පත් වෙනකොටම නිදහස. විමුක්තිය කියන්නේ නිදහස. මොකද්ද නිදහස? දුකින් නිදහස් වීම. පංච උපාදානස්කන්ධයෙන්, පටිච්ච සමුප්පාදයෙන්, ඇසකන නාසේ දිවකය මනසින් ධාතු වලින් නිදහස් වීම. නිදහස් වෙනවා. එතකොට චතුරාරි සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ වීම තුලින් දුකෙන් නිදහස් වීම තමයි විඥා විමුක්ති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුණ්ඩලිය. තථාගතයන් වහන්සේ මෙන්න මේ අනුසස් දකිමින් කිව වාසය කරන්නේ. මොකක්ද අනුසස්? විද්‍යා විමුක්ති ඵල. විද්‍යා විමුක්ති ඵල අනුසස් දකිමින් කිව වාසය කරන්නේ. බලන්න මේ ආගන්තුක මිනිසියෙකුට මේ විස්තර කරන්නේ. එතකොට කුණ්ඩලි යහනවා භවත් ගෞතමයන් වහන්සේ, ඔය විද්‍යා විමුක්ති සම්පූර්ණ වෙන්න ප්‍රගුණ කරන්න ඕනේ මොනවද? දැන් කියෝනේ මම තථාගතයන් වහන්සේ මේ විද්‍යා විමුක්ති ඵල අනුසස් දකිමින් තමයි වාසය කරන්නේ කිව බවත් ගෞතමයන් වහන්සේ ඔය විද්‍යාවත් විමුක්තියත් කරා යන්න මොකද්ද කරන්න ඕනේ අපි? අන්න බුද්ධිමත් කෙනා. මොකද එයා ඒකෙම පැහැදුනා. පළවෙනි එකෙම පැහැදිලා ඇහුවා මොකද්ද කරන්න ඕනේ මේකට? කුණ්ඩලිය විද්‍යා විමුක්ති ඵල සම්පූර්ණ වෙන්න නම් බොජ්ජංග ධර්ම හතක් වඩන්න ඕනි කිව්වා. බොජ්ජංග ධර්ම හතක් පුරුදු කරන්න ඕනි කිව්වා. බහුල වශයෙන් ප්‍රගුණ කරොත් බොජ්ජංග ධර්ම හත දියුණු කළොත් විද්‍යා විමුක්ති ඵලයට යනවා කිව්වා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ඉබේදීනේ සිද්ධ වෙන එකක් නෙවෙයි. ඒ බොජ්ජංග ධර්මහත වඩන්න ඕනේ කිව්වා. ඒ බොජ්ජංග ධර්මහත මොනවද? සති සම්බොජ්ජංගය, ධම්ම විචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්දි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. මෙන්න මේ ටික දිනු කරන්න ඕනේ කිව්වා විද්‍යා විමුක්ති ඵල සඳහා කෙනෙකුට ලබා ගැනීමට. ඊට පස්සේ මෙයා අහනවා භවත් ගෞතමයන් වහන්සේ, මේ සප්තබොජ්ජංග ධර්මයන් සම්පූර්ණ කරගන්න නම් මොකද්ද ප්‍රගුණ කරන්න ඕනේ? සප්තබුද්ධංග ධර්මයන් කරා යන්න නම් ප්‍රගුණ කරගන්න ඕනේ මොකද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා කුණ්ඩලිය, එයා සතර සතිපට්ඨානෙ වඩන්න ඕනේ. සතර සතිපට්ඨානෙ හොඳට ප්‍රගුණ කරන්න ඕනේ. සතර සතිපට්ඨානෙ බහුල වශයෙන් ප්‍රගුණ කරනකොට මේ සප්තබුද්ධංග වැඩිලා යනවා කිව්වා. සම්පූර්ණ වෙනවා කිව්වා. ඊට පස්සේ අහනවා කුණ්ඩලී භවත් ගෞතමයන් වහන්සේ, මේ සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙන්න ප්‍රගුණ කරන්න ඕනේ මොනවද? සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙන්න ප්‍රගුණ කරන්න ඕනේ මොනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා කුණ්ඩලී, තීනිකෝ කුණ්ඩලී සුචරිතානි භාවිතානි බහුලී කතානි චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්ති කුණ්ඩලියේ සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙලා යන්න නම් ත්‍රිවිධ සුචරිතය පුරුදු කරන්න ඕනේ, ප්‍රගුණ කරන්න ඕනේ. ඊට පස්සේ කුණ්ඩලී අහනවා, භවත් ගෞතමයන් වහන්සේ මේ ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන්න නම් පුරුදු පුහුණු කරන්න ඕනේ මොනවාද? කුණ්ඩලිය ඉන්දිය සංවරෝකෝ කුණ්ඩලිය භාවිතු බහුලීකතු තීනි සුචරිතානි පරිපූර්ණ තීටි. කුණ්ඩලී මේ ත්‍රිවිධ සුචරිතේ සම්පූර්ණ වෙන්න නම් ඉන්ද්‍රිය සංවරය ප්‍රගුණ කළ යුතුයි, හොඳට වැඩි යුතුයි කියලා හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ ලස්සනට ඉන්ද්‍රිය සංවරය විස්තර කරනවා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම දේශනා කළා, උන්වහන්සේගෙන් ඇහුවා, මියා ආරාම ගානේ යනකොට ආරාම නිසාදී පරිසාවචරෝ එයා හඳුන්වාගත්තා. ඒවා හඳුන්වාගත්ත කොහොමද? අහමස්මි බොහෝ ගෝතම ආරාම නිසාදී පරිසාවචරෝ භවත් ගෞතමෙන් වහන්සේ මං ආරම් ඇසුරු කර කර පිරිස තුල හැසිරෙන එක්කෙනෙක්. ඒතර එයාට දකින්න ලැබිච්ච අද්දකීම තමයි මොකද්ද? ඔව්, ඒ ආරාමවල ඔව් ඔක්කොම සූදානම් වෙන්නේ මොකේටද? වාද විවාද වලින් ඒව අනුසස් කරගෙන වාසය කරනවා, අනුන්ට අපහාස කර කර තමන්ගේ දේ කියාගෙන යන්නේ. ඒව අනුසස් හැටියට තියාගෙන ඉන්නවා. එතකොට ඔබ වහන්සේ මොකද්ද කියන්නේ කියලා ඇහුවා. මොකද්ද කිව්වේ බුදුරජාණන් වහන්සේ? කුණ්ඩලියේ තථාගතයන් වහන්සේ වාසය කරන්නේ විද්‍යා විමුක්ති ඵල අනුසස් හැටියට දකිමින් කිව්වා. අන්න එතනින් තමයි මේ මාර්ගයේ යාට විවෘත වුනේ. ඊට පස්සේ මෙයා කිව්වා, භවත් ගෞතමයන් වහන්සේ මේ විද්‍යා විමුක්ති ඵල කරා යන්නේ කොහොමද? කොහොමද මේක සම්පූර්ණ කරගන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න, කුණ්ඩලිය සතර සතිපට්ඨානේ හොඳට වඩන්න ඕනි කිව්වා. සප්තබොජ්ජංග, ඔව් සප්තබොජ්ජංග හොඳට වඩන්න ඕනි කිව්වා. හොඳට ප්‍රගුණ කරන්න ඕනි කිව්වා. අන්න එතකොට එයා විද්‍යා විමුක්ති ඵල සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ ඇහුවා, භවත් ගෞතමයන් වහන්සේ මේ විද්‍යා විමුක්ති ඵල සම්පූර්ණ කරගන්න නම් සප්තබොජ්ජංග සම්පූර්ණ කරගන්න ඕනේ. සප්තබොජ්ජංග සම්පූර්ණ කරගන්න නම් සම්පූර්ණ කරගන්න ඕනේ මොනවද කියලා ඇහුවා. එතකොට කිව්වා, කුණ්ඩලිය සතර සතිපට්ඨානේ හොඳට වඩන්න ඕනේ කිව්වා. හොඳට ප්‍රගුණ කරන්න ඕනේ කිව්වා. ඊට පස්සේ ඇහුවා, ස්වාමීනි විද්‍යා විමුක්ති ඵල සම්පූර්ණ කරගන්න නම් බොජ්ජංගහත වඩන්න ඕනේ හොඳට. බොජ්ජංගහත සම්පූර්ණ කරගන්න නම් සතර සතිපට්ඨානේ හොඳට වඩන්න ඕනේ. සතර සතිපට්ඨානේ හොඳට සම්පූර්ණ කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා, කුණ්ඩලී සතර සතිපට්ඨානේ හොඳට සම්පූර්ණ වෙන්න නම් ත්‍රිවිධ සුචරිතේ වඩන්න ඕනේ. ස්වාමීනි භවත් ගෞතමයන් වහන්සේ ත්‍රිවිධ සුචරිතේ සම්පූර්ණ කරගන්න මොකද්ද කළ යුත්තේ? ඔව් කුණ්ඩලිය ඉන්ද්‍රිය සංවරය හොඳට වඩන්න ඕනේ කිව්වා. බහුල වශයෙන් කරන්න ඕනේ කිව්වා ඉන්ද්‍රිය සංවරය. එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ මේක තෝරන්න පටන් ගත්තා. හරි ලස්සනට ඉන්ද්‍රිය සංවරය තෝරනවා. කුණ්ඩලිය කොයි ආකාරයෙන් ඉන්ද්‍රිය සංවරයේ බහුල කළොත්ද, බහුල වශයෙන් ප්‍රගුණ කළොත්ද ත්‍රිවිධ සුචරිතේ සම්පූර්ණ වෙන්නේ? හරි ලස්සනයි මේ විස්තරේ. ඉද කුණ්ඩලිය භික්ඛු, කුණ්ඩලිය මේ ශාසනයේ භික්ෂුව. දැන් මේ වෙන කෙනෙකුට මේ කියා දෙන්නේ, කුණ්ඩලිය කියන්නේ බෞද්ධ කෙනෙක් නෙවෙයි. එයා මේ ආරාම ගානේ ඇවිද හිටපු කෙනෙක්. එයාට කියන මේ ශාසනයේ භික්ෂුව චක්කුණා රූපං දිස්වා, ඇහින් රූපයක් දැක්කට පස්සේ මනාපං නාභිජ්ජති, ආස කරන රූපෙට ඇලින්න යන්නේ නැහැ. නාහි හංසති. ඒක පතන්න යන්නේ නැහැ. ඒක ගන්න යන්නේ නැහැ. ඒකෙන් සතුටු වෙන්න යන්නේ නැහැ. න රාගං ජනේති. ඇයින් රූපේ දැකලා ඒ ගැන මේ කවුරු ගැනද කියන්නේ? මේ ශාසනේ භික්ෂුව. ඇයින් රූපේ දැකලා රාගය පොදවන්න යන්නේ නැහැ. තස්ස තිතෝ ච කායෝ හෝති. එයාගේ ඇහැ එහෙමම තියෙනවා. ඒක අවශ්‍ය ගන්න නැහැ කියනවා. බලන්න ලස්සන මේ ඉන්ද්‍රිය සංවර විස්තර කරපු තැන. මේවෙන් තමයි රහතන් වහන්සේලා බිහි වුණේ. තිතං චිත්තං හිත එහෙමම තියාගෙන ඉන්නවා කියනවා. හිත අවශ්‍ය ගන්න නැහැ කියනවා. අජ්ජත්තං සුසන්තිතං ආධ්‍යාත්මී මනාකොට පිහිටලා තියෙනවා කියනවා. මනාකොට පිහිටලා තියෙනවා. සුවිමුත්තං රාගයෙන් මනාකොට මිදිලා තියෙනවා කියනවා. ඒ විදිහටයි කියනවා මේ ඉන්ද්‍රිය සංවරේ බහුල වශයෙන් වඩන්නේ. චක්කුණකෝ පණේව රූපං දිස්වා. ඒ වගේම එහෙන් රූපයක් දැකලා අමනාපං අමනාප රූපයක් දැකලා න මංකු හෝති මූණ පුලුටු කරගන්නේ කියනවා. අපතිත්ථින චිත්තු ගැටෙන සිත් ඇති කරගන්නේ. අදීන මනසු දීන මනසක් ඇති කරගන්නේ නැහැ. අබ්භ්‍යාපන්න චිත්තු තරහ නැති සිතින් ඉන්නවා. එහෙන් රූපේ දැකලා අමනාප රූපේ දැකලා තස්ස තිතෝ කායෝ හෝති. එතකොට තිතෝච කායෝ හෝති කියන්නේ එයාගේ මේ කය අවශ්‍ය ගන්නෑ. එහෙමම තියෙනවා කලබලයක් නැතුව. තිතං චිත්තං සිතත් එහෙම තියෙනවා. අජ්ජත්තං සුසන්තිතං ආධ්‍යාත්මේ හොඳට පිහිටලා තියෙනවා. සුවිමුත්තං එයා ද්වේෂෙන් නිදහස් වෙලා ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කුණ්ඩලිය කණින් ශබ්දයක් කලත් එහෙම තමයි කියනවා. කණින් ශබ්දයක් ඇහුවට පස්සේ ඔව් මනාප වූ ශබ්දයට රාගය උපදවගන්නේ නැහැ. ඇලෙන්නේ යන්නේ නැහැ. එහෙමම කය පවත් වෙනවා. සිත පිහිටලා තියෙනවා. සිත ඇවිස්සෙන්නේ. සිතේ ශබ්දයේ ගැන ඇති වෙන රාගේ නිදහස් වෙලා තියෙනවා. ඊළඟට කණින් ශබ්දය හාලා ඇලුණු දෙයට එහෙමයි. ගැටුණු දෙයට අමනාපු ශබ්දය හව කියලා හිතේ වෙනසක් ඇති කරගන්නේ නැහැ. නාසයෙන් මනාප ගඳ සූඳ දැනුණා කියලා හෝ අමනාප ගඳ සූඳ දැනුණා හෝ කියලා හිත අවශ්‍ය ගන්නේ නැහැ. දිවෙන් මනාප රස දැනුණා කියලා හෝ අමනාප රස දැනුණා කියලා හෝ හිත කලබල කරගන්නේ නැහැ. අවශ්‍ය ගන්නේ නැහැ. එහෙම්ම තැම්පත් වෙ ඉන්නවා. කයට මනාප පහස ලැබුණා කියලා හෝ අමනාප පහස ලැබුණා කියලා හෝ හිත කලබල කරගන්නේ නැහැ. එහිමම තැම්පත් කරගෙන ඉන්නවා. මනසින් අරමුණු මනසට අරමුණ හිතුණා කියලා මනාප අරමුණක් හිතුණා කියලා ඒ කෙරෙහි රාගය උපද්දවන්න යන්නේ නැහැ. සිත කලබල කරගන්න තු ඉන්නවා. මනසට අරමුණු දෙන්නා දී අරමුණු වලින් අමනාප ඇතිුණා කියලා ද්වේෂය ඇති කරගන්න යන්නේ නැහැ. දේශය ඇති කරගන්න යන්නේ හිත කලබල කරගන්නේ නැහැ. හිත තැම්පත් කරගෙන ඉන්නවා. යතෝචකෝ කුණ්ඩලිය බික්කුණෝ කුණ්ඩලිය මේ භික්ෂුවට යම් දවසක ඔය විදියට ඇහෙන් රූපේ දැකලා මනාප අමනාපේසු රූපේසු මනාප අමනාප රූප ගැන කය එහෙමම තියෙනවා නම් ඇවිස්සෙන්නේ නැත්තම් තිතං චිත්තං සිත එහෙමම තියෙනවා නම් අජ්ජත්තං සුසන්තිතං තමා තුළම හිත තැම්පත් වෙලා තියෙනවා නම් සුවිමුත්තං ඒ මනාපමනාප දෙක මුල් කරගෙන ඇති වෙන රාග ද්වේෂයේ නිදහස් වෙලා නම් ආනේකට කියනවා දඩට පිහිටපු ඉන්ද්‍රිය සංවරය කියලා. කණෙන් ශබ්දය අහලා මනාපමනාප ශබ්ද ගැන නාසයෙන් ආග්‍රහණය කරලා මනාපමනාප ගන්ධ ගැන දිවෙන් රස විඳින්නා වූ මනාපමනාප රස ගැන කයට දැනෙන්නා වූ පහසේ මනාපමනාප පහස ගැන මනසට එන සිටිවිලිවල මනාපමනාප අරමුණු මේවට සිත කැළඹෙන්නේ. ඒ මට්ටමට යා ආපු ගමන් එයාට තියෙනවා ඉන්ද්‍රිය සංවරය. මේ විදිහට ඉන්ද්‍රිය සංවරය වැඩෙනකොට බහුල කරනකොට ඉන්ද්‍රිය සංවරු ඒවම් බහුලීකතෝ. ඔය ආකාරයෙන් ඉන්ද්‍රිය සංවරේ බහුල වශයෙන් ප්‍රගුණ කරනකොට තීනි සුචරිතානි පරිපූර්ණಂತಿ. තුන් සුචරිතය සම්පූර්ණ වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුණ්ඩලිය ඉන්ද්‍රිය සංවරය තුළ හොඳට පිහිටලා තුන් සුචරිතය වඩන්නේ කොහොමද? ඉද කුණ්ඩලිය බික්කු කාය දුච්චරිතම් පහය. කාය සුචරිතම් භවේති. එතකොට එයාට පුළුවන් වෙනවා අර විදිහට ඉන්ද්‍රිය සංවරය කිරීම නිසා කාය දුස්චරිතය අත්හරිනවා. කාය සුචරිතය වඩනවා. එහෙනම් අපිට පේනවා පැහැදිලිවම දුස්චරිතයට පදනම වෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරය තුල තමයි දුසිරිත වැඩෙන්නේ. එහෙනම් සුචරිතය වැඩෙන්නේ මොකෙන්ද? ඉන්ද්‍රිය සංවරයෙන්. දැන් බලන්න මේක තම තමන් විසින් තම තමන් තුලනේ ඇති කරගන්න තියෙන්නේ. තමන් ඉන්ද්‍රිය අසංවර කරගත්තොත් පළවෙනි හානිය තියෙන්නේ කාටද? තමාට. තමා ඉන්ද්‍රිය සංවර කරගත්තොත් පළමු ආනිසංසයත් තමාටමයි. කාය දුච්චරිතම් පහය කාය සුචරිතම් භවීති. කාය සුචරිතය වඩනවා. දුච්චරිතය කියන්නේ මොකද්ද? කාය මුල් කරගෙන අකුසල් කිරීම, සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනයේ හැසිරීම. මේ තුනෙන් වෙන්වී වාසය කරනවා යා. එතකොට කයින් සුචරිතය වඩනවා කියන්නේ ඒකයි. එතකොට කයින් සුචරිතය වඩන නම් මේ ඉන්ද්‍රිය සංවරය හොඳට තියෙන්න ඕනේ. එතකොට කාය දුස්චරිතෙන් වෙන්වී වාසය කරනවා. කාය දුස්චරිතෙම ආරවා. එතකොට කාය සුචරිතය කිව්වේ සතුන් මරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. ඔව් වැරදි කාම සේවනයේහි යෙදෙන්නේ නැහැ. ඊළඟට වචී දුස්චරිතේ බැහැර කරනවා යා. ඉන්ද්‍රිය සංවරය නිසා. මොකද්ද වචී දුස්චරිතය? වචනෙන් වෙන අකුසල් මොනවාද? අසත්‍යයක් බව දැන දැන, අභූතයක් බව දැන දැන ඇත්ත වගේ කියනවා. මොකක්ද ඒක? බොරු කීම. හරියට කරනවා මිනිස්සු ඒක. අසත්‍යයක් බව දැන දැන, බොරු බව දැන දැන ඇත්ත වගේ කියනවා. ඒකට හේතු අර ඉන්ද්‍රිය සංවරය පිරිහීම. ඉන්ද්‍රිය සංවරය නෑ, ඉන්ද්‍රිය අසංවරය. ඊළඟ එක කේලාම් කියනවා. දැන් මේක කිව්වහම මේ කිනා තුල අමනාපයක් හට ගන්නවා. මේක ගැන ප්‍රශ්නයක් ඇති වෙනකල් දැන දැන අතනින් අහලා මෙතන කියනවා. මෙතනින් අහලා එතන කියනවා. මේකට තමයි කේලම. ලියුමකින් ලියලවන්න පුළුවන්. මෙන්න මෙහෙම බැන්නා ඔබට. මෙහෙම නිඳා අපහාස කළා. එතකොට මොකද වෙන්නේ? අර හොඳ හිතේ මිනිස්සයාගේ ඔළුවට නැති ප්‍රශ්නයක් දැම්මා. ඒක මොකද්ද? කේලම. මේ විදියට හරියට තියෙනවා කේලම. කේලම කියලා කියන්නේ වචනයෙන් කෙරෙන දුස්චරිතයක්. වචනේ වැරදි විදියට හැසිරවීම. කේලම. ඊළඟ එක පරුස වචන. මිනිසෙකුගේ හිත රිදෙන ආකාරයට ඔව් නිନ୍ଦා අපහාස කරලා ඔව් අසභ්‍ය වචන වලින් ඔව් හිතේ සංසිඳීම නැති වෙන ආකාරයට බැනවැදීම, අපහාස කිරීම, නිନ୍ଦා කිරීම මේ ඔක්කොම ඇති වෙන්නේ පරුස වචන වලට. ඒ ඔක්කොම පරුස වචන. ඒවා වචනෙන් සිදුවෙන දුස්චරිතේ. හරියට කරනවා මේවා ඉතින්. බොහෝ දෙනෙක් ඉතින් මරි බුදුරජාණන් වහන්සේ ඒකනේ නියපොතේ පස් ටිකක් ගත්තේ. සුගති උපදින්නේ මෙච්චරයි කිව්වනේ. ඔක්කොම දුගති. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පිරිනම් පල තාමත් බණින්නේ උන්වහන්සේට. කොහෙද ඒගොල්ලෝ යන්නේ? දුගති උපදින්නේ. දුගතියට යන්නේ. පිරිසිදු ධර්මයකට නින්දා පහස කරන එකට දුගතියෙ මිසක් වෙන තැනක් නැහැ. හිත පහදවලක් නැහැනේ. හිත අපහැදීමනේ මේ ඔක්කොම කරන්න තියෙන්නේ. ඉන්ද්‍රිය අසංවරයෙන්නේ කරන්න තියෙන්නේ. ඊළඟ එක ඔව් සම්පප්පලාප. ඕන තරම් කතා කර කර ඉන්න පුළුවන්. ඒවට දොස් කියන්න කවුරුත් නැහැ. සම්පප්පලාප කතා කර කර ඉන්නකොට ඒවට දොස් කියන්න කවුරුත් නැහැ. දැන් අපි මේ ධර්මයේ කියන සිංහලෙන් කියන එක කොච්චර බයිනවද? වෙලාවක පාලියෙන් කියන්න ඕනේ. එතකොට වනි තේරුන්නේ නැහැ. තේරුන්නේ නැහැ කියන්නේ. එතකොට මේකෙන් තේරෙන්නේ මොකද්ද? මේ හිස් වචනේ. හිස් වචන කතා ඕනතරම් හිස් වචන කතා කර කර ඉන්නවා කෙලවරක් නැතුව. හිස් වචනේ දොස් දකින්නේ නැහැ. ඇයි මේ? ඉන්ද්‍රිය සංවරය නැහැ. වචනේ දුසිරිතේ යෙදෙනවා. වචනේ දුසිරිතේ යෙදෙනවා. ඉතින් මේවායි අතාරිනවා කියන ඔයා. අන්න බලන්න ඉන්ද්‍රිය සංවරයට ආපු එක්කිනාට එතකොට අපිට පේනවා මේ ඔක්කොටම හේතු වෙන්නේ මොකද්ද? මේ ත්‍රිවිධ දුස්චරිතේ හේතු අභ්‍යන්තරේ කැළඹෙන්න ඕනේ. අභ්‍යන්තරේ පිරිහෙන්න ඕනේ. සිත අපිරිසිදු වෙන්න ඕනේ දුස්චරිතය දෙන්න. සිත පිරිසිදු නම් දුස්චරිතය දෙන්න බෑ. සිත අපිරිසිදු වුණාම තමයි අපිරිසිදු සිතකින් තමයි ඒව කරන්න තියෙන්නේ. එතකොට එයා මොකද කරන්නේ? හොඳට ඉන්ද්‍රිය සංවරයේ පිහිටපු කෙනා දුස්චරිතේ බැහැර කළා සුචරිතේ වඩනවා. සුචරිතේ වඩනවා. ඊළඟට මනෝ දුච්චරිතම් පහය මනෝ සුචරිතම් භාවේති. මනසින් වෙන දුස්චරිතේ බැහැර කළා මනසේ සුචරිතය වඩනවා. එතකොට මනසිනුත් දුස්චරිතයක් වෙනවා. මොකද්ද මනසින් වෙන දුස්චරිතේ? අනුන්ගේ දේවල් වලට අව ආසා කිරීම. කොහොමද බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මේ මසුරුකම් පහක් මේ හිතක ඇති වෙන ඒ මසුරුකම් පහ අත්නොහැර මගපල ලබන්න බෑ. ඒ මසුරුකම් පහ තමයි ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය. ආවාස කෙරෙහි මසුරුකම්, ආවාස කෙරෙහි මසුරුකම කියන්නේ ඔව් විහාරාරාම කෙරෙහි ආසාවක් ඇති වෙනවා. වෙන කෙනෙක් හිතන්ට ඒ කියලා ආකමැති වෙනවා. තමන්ට මේක කරගෙන යන්න ප්‍රධාන වෙන්න ආසා කරනවා. මේක තමන්ගේ දෙයක් කියලා රැක ගන්න ඕනේ කියලා තමන් උදෙසා ඔන්න මසුරුකම හට ගන්නවා. ඊට පස්සේ වෙන කොයි කොයි හරි හොඳට විහාරාරාම හැදෙනවා නම් ඒවාට ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කරනවා. ඉස්සා මච්චරි එකට තියෙන්නේ. ඊර්ෂ්‍යාවත් මසුරුකමත් එකට තියෙන අත්තල් බැඳගෙන ඉන්නේ. ගෙවල් දොරවලට එහෙම ඔන්න තමන් මොන හරි ගේ පොඩ්ඩක් හදා ගන්නවා. අල්ලපු ගෙදර හොඳට හදනවනම් ඔන්න හූල්නවා. උන්ට සල්ලි කොහෙන්ද? කුඩු විකුණලා වෙන්නේ ඇති. හොරකම් කළා වෙන්නේ ඇති. කාට හරි ওই ගිනිගෙඩි දීලා වෙන්නේ ඇති. අර ධාර්මිකව හම්බ කළත් ඒක දකින්නේ නැහැ. ඇයි ඊර්ෂ්‍යාව? හරියට මිනිස්සු ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවනේ. එතකොට හරියට ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවා. එතකොට මේ ඊර්ෂ්‍යාවෙන් පෙළෙනකද මොකද වෙන්නේ? ගුණ මොකවත් කිසි ගුණයක් පේන්නේ නැහැ. ගුණයක් හඳුන ගන්නත් බෑ. ගුණයක් දකින්නෙත් නැහැ. දකින්නෙම ඇදීමයි, නුගුණමයි. නුගුණමයි දකින්නේ. ආන් එතකොට හඳුනගන්නේ මෙයා ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කෙනෙක්. මේ ඊර්ෂ්‍යාවෙන් පෙළෙමින් මේ කියන්නේ ආවාස මච්චරිය මගපල් ලබන්න බෑ. කුල මච්චරිය දායකයින් හිතෙන් අල්ල ගන්නවා මියා මගේ දායකයා. අසවලා මගේ දායක. අසවලා මේ විහාරස්ථානේ දායකක දායකයෝ අල්ල ගන්නවා. ගෙවල් දොරවලත් එහෙම අල්ල ගන්නවා. මියා මං එක්ක විතරක් ඇසුරු කරන්න ඕනේ. මියා මගේත් එක්ක විතරක් හිතවත් වෙලා ඉන්න ඕනේ කියලා අල්ල ගන්නවා. ඒතර විනයත් එක්ක ඇසුරු කළොත් විනයට හිතවත් වෙනොත් මොකද වෙන්නේ? ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඊට පස්සේ බිඳු වෙනවා. ඔව් නින්දා පහස කරනවා. ඔය සමහර තැන්වල එහෙම ඇති වෙන්නේ දායකයෙක් බැරි වෙලාවත් මහමෙ වුණාටවත් කියනවා එහෙනම් එහෙම කරගන්න කියනවා අනිත් වැඩත් එන්න එපා කියන මේ පැත්ත මේ මොකද්ද මේ තියෙන්නේ කුලමච්චරිය කුලමච්චරිය එතකොට මේ කුලමච්චරිය ආවහම හිත පිරිහිනවා ඉස්සරහට යන්න බෑ එතකොට මේක මනසේ ඇති වෙන දුෂ්චරිතයක් ඊළඟට ලාභ මච්චරිය තමන්ට ලැබෙන දේ ගැනත් මසුරි වෙන කෙනෙකුට ලැබෙනවට ඊරිසියයි ඊට පස්සේ කාට හරි ලැබෙනවන බණිනවා ඉතින් බණ්ණව හරි නුඹුත් කරන්න බෑ ඉතින් අනුමෝදන් වෙන්න බෑනේ අනුමෝදන් වෙන්න නම් ඉතින් යාගේ පින ඒ අනිත් අයගේ පින කියලා දැකලා සතුටු වෙන්න පුළුවන්කම තමයි අනුමෝදන් වෙන එක. අපි කිම කෙනෙක් රූපි ලස්සනයි. අනුමෝදන් වෙන පින. හටහඬ ලස්සනයි. එතකොට එයාගේ පින. එයාට හොඳක් ධනිය ලැබෙනවා. එයාගේ පින. එයා හොඳට ඉගෙන ගන්නවා. ඒක එයාගේ පින. සන්තෝෂ වෙනවා. එහෙම සන්තෝෂ වෙන්න බෑ. සන්තෝෂ වෙන්න බෑ. මසුරුකම ආවම ඊර්ෂ්‍යාව ඒකත් එක්කම තියෙනවා. ආන් ඊට පස්සේ යාට මතක් වෙන්නේ අනුමෝදන් වෙන මොකුත් බෑ අනුමෝදන් වීමක් නෑ ඒ මානසික දුස්චරිතේ ඊළඟ වන්න මච්චරිය වන්න මච්චරිය කියන්නේ එක කෙනෙකුගේ රූප ස්වභාව ඒව ගැන දැනුගත්කම් ගැන කවුරු හරි කෙනෙක් ලස්සනට ඇඳලා යනවනම් පාරේ ඒකට තිරසය කරන්න ඉන්නව නේද ආන් අර කොහොමද උන් ඊටි ඔය යන්නේ හිටිද කියන්නේ නැද්ද එහෙම ආ කියනවා උයන පිහිනේ ඔක්කොම පැත්තකින් තියලා බලන හොරේන් ජනේලෙන් අර යසන් යර යන්නේ හැටි යසන් යන්නේ හැටි ඕන්න බයිනවා ඊර්ෂ ගෙදර කට්ටියට කියනවා අර අපහාදින්න මොනවා හරි කියනවා අපේ උන්ට තමයි කියනවා ඉගෙන ගන්න බාම් බලාපල්ලා කියනවා එතකොට මේ මොකද්ද මේ ඇන්නේ ඊර්ෂ්‍යාව මනෝ දුස්චරිතේ මනෝ දුස්චරිතේ ධම්ම මච්චරිය ධර්මයට ඊර්ෂ්‍යා කරනවා ධර්ම ඉගෙන ගන්නවට කැමති නෑ බණිනවා සිංහලෙන් කියා දෙනවා හරි වැඩි ගිහියන්ට මොකටද මාර්ගඵල ගැන විස්තර චතුරාර්ය සත්‍ය මොකටද ගිහියයට ඔය දෙමාපියන්ට පොඩ්ඩක් සලකගෙන ඔහි ඉඳලා මැරිලා ගියම මදේ කියන්නේ නැද්ද ඉගෙන ගන්නවට ධර්මය ඉගෙන ගන්නවට ඊරිසියයි ධර්මය උගන්වන්නට ඊරිසියයි මේ ධම්ම මච්චරිය ඇයි මේ හේතුව තමන් විතර ධර්මය ගත්තට පස්සේ තමන්ට මේක කියාගෙන යන්න අනිත් ඒ ඔක්කොම දන්නේ නැහැ එතකොට තමන්ට ඕන එක කියන්න පුළුවන් මේ මසුරුකම් ඔක්කොම මනෝ දුස්චරිතයයි මනෝ දුස්චරිතයි හොඳට දැන් බලන්න ඉන්ද්‍රිය සංවරේ නැත්තම් මේවට අහු වෙනවනේ. ආන්න බලන්න කොච්චර ලස්සනද බුදුරජාන් වහන්සේගේ ධර්මය. ඉන්ද්‍රිය සංවරේ හොඳට පිළිහිටියාම මේ කාය දුස්චරිතේ නැති වෙලා යනවා. වචී දුස්චරිතේ නැති වෙලා යනවා. මනෝ දුස්චරිතේ නැති වෙලා යනවා. අර මනෝ අරවට ආස කරන එකයි දේශෙයි මිත්‍යා දෘෂ්ටියත් මනෝ දුස්චරිතයි තයි. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කිව්වේ? පින්පව් පිළිගන්නේ නැහැ. මෙලව පරලෝ පිළිගන්නේ නැහැ. ඔව්, මෞපියෝ පිළිගන්නේ නැහැ. ඔව්, දානේ විපාක, ගුණධර්ම වල විපාක පිළිගන්නේ නැහැ. ඕපපාතික සත්‍යයන් ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. ජීවිත අවබෝධය කරපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු අවබෝධීම මේ ලෝකය ගැන කියනවා කියලා පිලිගන්නේ හොඳ විස්තරයක් තියෙනවා අර දන්ත භූමි කියන සූත්‍රයේ මට මතකයි අර ජයසේන කියලා කුමාරයෙකුට ස්වාමීන් වහන්සේ නමක් විස්තරයක් කරන්න ගිහිල්ලා බුදුරජාණන් සුපමාවක් කියනවා ඒ ස්වාමීන් වහන්සේට කියනවා මේ භික්ෂුව මිනිසෙක් කන්දක් උඩට නගිනවා කන්දක් උඩ නැගලා කියනවා ශා ලස්සන ආ පොල් වතු පේනවා කුඹුරු පේනවා වනාන්තර පේනවා ඈත කඳු පේනවා කියලා කියනවා බිමේ ඉන්න මිනිස්සෙක් කියන මොන වරුදව මොන වරුදේ කියනවා එතකොට එහෙමනම් කරන්න තියෙන මොකද්ද? බිමේ ඉන්න මිනිස්සයව අතින් අල්ලන් ඇදගෙන යන්න ඕනේ කියනවා කන්දට. ආම් බලාපන් කියලා පෙන්වන්න ඕනේ කියනවා. එතකොට තමයි ඒක දකින්නේ. ඒ වගේ ධර්මයේ හැසිරিলা දකින්න දේවල් මේ ධර්මයේ නොහැසිරෙන අන්ධබාල පුතත්ජනයන්ට තේරෙන්නේ නැහැ. ධර්මයේ නොහැසිරෙන අන්ධබාල පුතත්ජනයන්ට මේ ධර්මයේ හැසිරෙනවා කිව්වහම, මගපල ලබනවා කිව්වහම, සෝවාන් වෙනවා කිව්වහම පුතත්ජනිය ඔක්කොම සැලෙනවා. පුතත්ජනිය කම්පා වෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය ඇහෙනකොට පුතත්ජනිය සැලෙනවා. දැන් ඉවරයි කියනවා සිංහල ජාතිය. ඔව් ළමයි බඳින්න බෑ කියනවලු. මේ මොනවද කියන්නේ මේ? බොරු මේ කියන්නේ. මොකද්ද මේ තියෙන්නේ? හරි ලේසි හොයාගන්න. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවනේ ධම්මකාමෝ භවං හෝති. ධම්මදෙස්සී පරාබහු. ඔන්න ඕකයි මේ රටේ තියෙන ප්‍රශ්නේ. ධර්මයට කැමති නැහැ. ධර්මයට ද්වේෂ කරනවා. ආන් ඒක මේ රටේ තියෙනවා. ධර්මයේ ගොඩනගා ගන්න ඕනේ කීකී සසන බේරන්න ඕනේ කීකී ද්වේෂ කරනවා ධර්මයට. අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණයට ද්වේෂ කරනවා. මාර්ගඵල වලට ද්වේෂ කරනවා. චතුරාර්ය සත්‍යයට අපහාස කරනවා. මේක කරන්නේ නැද්ද? මේක කරන්නේ පිටස්තර වෙන්නේ ආය නෙමෙයිනේ. මේ බෞද්ධ වේශෙන් ඉන්න මේ අන්ධබාල පුතත්ජන ආයනේ. එතකොට මේකෙන් පේන්නේ මොකද්ද? මේ මොකද්ද? මනෝ දුස්චරිතය. මනෝ දුස්චරිතය. එතකොට මේ මනෝ දුස්චරිතය ඇති වුණාම පේන්නේ නැහැ යාට. දැන් ඔබට තේරෙනවද මම මුලින්ම කිව්වා මේ ධර්මයේ හිත පහදින්න නම් ඕනේ මොකද්ද? නුවණින් කල්පනා කිරීමේ කුසලතාවය ඕනේ. නුවණින් කල්පනා කිරීමේ කුසලතාවය නැත්තම් කරන්න බෑ. ඒ නුවණින් කල්පනා කිරීමේ කුසලතාවය තියෙන එක්කෙනා අර ශ්‍රද්ධාව කියන්නේ ඒක. ගොඩක් අය ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා තෝරගන්න දැන් නෑ. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සිත පහදා ගැනීම. සිත පහදිනවා. හිතේ ඇති වෙන පැහැදීමක්, ප්‍රසාදයක්. ඒක තමයි ශ්‍රද්ධාව. එතකොට රහතන් වහන්සේලා ගැන අහනකොට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. නිවන ගැන අහනකොට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. නිවන් මඟ ගැන අහනකොට හිත පහදිනවා. මාර්ගඵල ගැන අහනකොට හිත පහදිනවා. ආන්නේ චිත්ත ප්‍රසාදේ තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. හිත පහදින් නැත්නම් ඒක ශ්‍රද්ධාවක් නෙමෙයි, ඒක බොරුවක්. එතකොට හිත පහදින් නැත්නම් මොකද වෙන්නේ? අන්න ධර්මයට දේශ කරනවා. ධම්මදේශී පරාබහු. ද හැමෝටම කියනෝනේ මේ මෙච්චර බණ කියනවා, මෙහෙම කියනවා, මෙහෙම කියනවා, මේ රට පිරෙන්නේ මොකද කියලා අහනවා. බුද්ධ වචනයක් වෙනස් වෙන්නේ නැහනේ. එන පිරෙන හේතුව මොකද? ධර්මයට ද්වේෂ කිරීම. ධර්මයට යම් කිසි කෙනෙක් ද්වේෂ කරන්න ගත්තොත්, ඒ ද්වේෂ කරන්න ගත්තු මොහොතේ ඉඳලා එයාගේ සිත පිරිහිනවා, වචනේ පිරිහිනවා, කය පිරිහිනවා, එයා මනෝ දුස්චරිතයේ දෙනවා, වචී දුස්චරිතයේ දෙනවා, කාය දුස්චරිතයේ දෙනවා. මොකද හේතුව? එතන තියෙන එයාගේ අසංවරකම. ධර්මයට ද්වේෂ කිරීමෙන් හරියට ඒක තියෙනවා. ඒ නිසා මේ බොහෝ දෙනෙක් දුගතිය යන්න මේව හේතු වෙනවා. අපිට හරි දුකයි පේනවා, දැක්කම වැඩිපුර යන්නේ දුගතිය කියලා. කරන්න දෙන්නේ මොනව කරන්නද ඉතින්? මේක හිත පහදවාගත්තු එකනා සුගතිය යනවා, අපහදාගත්තු එකනා දුගතිය යනවා. ඒකනේ හැටි. ඒකයි හැටි. එතකොට